වමේ ව්‍යාපාරයේ ඓතිහාසික පාවාදීම කරාට පස්සේ 1964 ඒ පාවාදීම ternaryව වෙනම දේශපාලන පාරක් තෝරමින් තමයි 71 අරගලේ පරම්පරාව එළියට බැස්. 1964 ඉල්ලීම් 21 ව්‍යාපාරේ පාවා දීලා හරියටම අවුරුදු 40කට පස්සේ ඔවුන් ගොඩනගපු ජනතා විමුක්ති පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂත් එක්ක සභාග දේශපාලනයකට ගිහිල්ලා පීඩිත ජනතාවගේ අරමුණු ඉලක්ක සියල්ල පාවා දුන්නාට පස්සේ එතනින් නොනැමති රතු පොඩිය වලව්වල වළං පිහිදාන රෙදි කෑල්ලක් බවට පත්කරන එකට විරුද්ධ එළියට බැහැලා ඉතාම දුෂ්කර ලෙස ගෙයින් ගෙට යමින් තනි තනි කෙනාට කතා කරමින් දුෂ්කර ලෙස ව්‍යාපාරය ගොඩනගන මොහොතක තමයි අපි මේ